नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा शरण शरणयामि साधु साधु පිංවත්නි අද අපි ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකායට අයත් දේශනයක් මේ දේශනාවේ නම පෝතලිය සූත්‍රය පෝතලිය කියලා කියන්නේ මනුෂ්‍යෙකුගේ නම ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ අංගුත්තරාප කියන ජනපදයේ ආපාන කියන නියම් ගමේ එදා බුදුරජාණන් වහන්සේ ආපාන කියන ගමේ පිඬිසිගා වැඩම කරලා දිවා කාලේ විවේකයෙන් වාසය කිරීමට වනාන්තරය ඇතුළට ගිහිල්ලා රුක් සෙවණක වාඩි වෙලා හිටියා බුදුරජාණන් වහන්සේ වනාන්තරය ඇතුළට ගිහිල්ලා රුක් සෙවණක වාඩි වෙලා හිටියා ඒ කාලේ මේ වනාන්තරය ඇතුළෙන් තිබුණ සාමාන්‍යයෙන් මම්මාවත් ඒ මිනිස්සු ඇවිදිනවා ඉතින් මේ පෝතලිය කියන මිනිසයා එයාගේ නම එයත් හොඳ ලස්සනට ඇඳලා කුඩයක් කියලාගෙන හොඳ සිරිපු දෙහිකුත් දාගෙන මෙයා ඒ වනාන්තරය ඇතුලේ ඇවිදගෙන යනවා. එහෙම යනකොට දැක්කා බුදුරජාණන් වහන්සේ ඒ වනාන්තරයේ රුක් සෙවණක වැඩ ඉන්නවා. දැකලා උන්වහන්සේ සමග උන්වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ සමග කතා බස් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔහුට කියනවා පින්වත් ගෘහපතිය මේ ආසන තියෙන්නේ වාඩි වෙන්න කියලා. එතකොටම මෙයාගේ හිත නරක් වුණා. මොකද මෙයා හිතාගෙන හිටියේ මෙයා ගෘහපතියෙක් නොවේ කියලා. ගෘහපතිය කියන්නේ කාටද? ගිහි ගෙදර වාසය කරන කෙනෙකුට. දැන් මෙයා මෙයා ගැන හිතාගෙන ඉන්නේ ගිහි ජීවිතේ අත්හැරපු කෙනෙක් කියලා. ඉතින් මේ කෙනාගේ හිතට අමනාපයක් හටගත්තා. ඒක ගණන් ගත්තේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාළ කරුණ. ඊට පස්සේ දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ පෝතලියට කියනවා ගෘහපතිය මේ ආසන තියෙන්නේ වාඩි වෙන්න කියලා. දෙවනි වතාවෙත් ගෘහපතිය කියලා කියාපු නිසා මෙයාගේ හිත නරක් වුණා. ආයෙත් එයා වාඩි වුණේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙත් ඔහුට ප්‍රකාශ කළා ගෘහපතිය මේ ආසන තියෙන්නේ වාඩි වෙන්න කියලා. එතකොට බුදුරජාන් වහන්සේ දුටුවේ නැද්ද මොහු කිපුණු බව? උන්වහන්සේ දැක්කා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යය දමණය කරන පිළිවෙල. එතකොට මේ තුන්වෙනි වතාවෙත් කිව්වහම මේ පෝතලී ගෘහපතියා පිළිතුරු දුන්නා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මා අමතන්නේ ගෘහපති වාදයෙන්. මේක ගැලපෙන්නේ නැහැ කිව්වා. මේක සුදුසු නැහැ. මේක ගැලපෙන්නේ නැහැ කිව්වා මට ගෘහපති කියලා ආමන්ත්‍රණය කිරීම. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ගෘහපතිය ඔබේ මේ ඇඳුම් පැළඳුම් ඔබේ හැසිරීම ඔබ මේ ඉන විදිය මේ ඔක්කොම ගෘහ ජීවිතයේ ගත කරන කෙනෙකුගේ ලක්ෂණනේ තියෙන්නේ. ඉතින් මේ එතකොට මෙයා කියනවා ඒ වුණාට බවත් ගෞතමයන් වහන්සේ මම සියලුම ගෙදර සියලුම වැඩ කටයුතු අත්හැරපු එක්කෙනෙක්. ගෙදර සියලු වැඩ කටයුතු අත්හැරපු එක්කෙනෙක්. සියලු විවහාර සියලු විවහාර කියන්නේ ඉතින් ඒ ගෙදර දුරේ පාවිච්චි කරන සියලු දේවල් මම සමුච්ඡේදනය මුළුමනින්ම නැති කරපු කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ගෘහපතිය ඔබ කොහොමද මේ සියලු කර්මාන්ත අත්හැරියේ? ඔබ කොහොමද සියලුම විවහාර සමුච්ඡේදනය කළේ? එතකොට කියනවා භවත් ගෞතමයන් වහන්සේ මට තිබුණු සල්ලි ධාන්‍ය රන්තුදී මුතුමැණික් මේ ඔක්කොම මම දරුවන්ට දුන්නා. මේ සියලු දේවල් දරුවන්ට දුන්නා. දීලා මම මේ කාගේවත් ඇදක් උදක් හොයන්න යන්නේ නැහැ. ওই ළමයි දුන්නු දෙයක් කාලා ඉන්නවා. මම මේ විදිහට සියලුම වැඩ කටයුතු අත්හැරියේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ගෘහපතිය ඔබේ මේ විවහාර සමුච්ඡේදයේ මේ ගෙවල් දොරවල් වල කටයුතු වලින් මේ වෙන් වී යෑම වෙන විදියක් ආර්ය විනයෙහි කියන මේ ගෘහ ජීවිතින් වෙන් වී යෑම තවත් විදියක් කිව්වා. එතකොට මේ පෝතලිය අහනවා ස්වාමීනි ආර්ය විනයෙහි කොයි විදියටද මේ වෙන් වී යෑම ගැන කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ මට ඒකට ධර්ම දේශනා කරන සීක්වා මං ඒ ධර්මය අහන්නම් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය ආර්ය විනයෙහි. ආර්ය විනය කියන්නේ බුද්ධ ශාසනයෙහි. බුද්ධ ශාසනයෙහි මේ විවහාර සමුච්ඡේදේ, ඒ කියන්නේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ තියෙන කටයුතු වලින් සම්පූර්ණයෙන්ම අත්තරීම කරුණු අටකින් සිද්ධ වෙනවා. කරුණු කීයකින්ද? අටකින් සිද්ධ වෙනවා. ඒ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන අපානාතිපාතං නිස්සාය පානාතිපාතෝ පහතබ්බෝ. අපානාතිපාතං කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, ප්‍රාණඝාතයෙන් නොකිරීම නිස්සරේ කරගෙන ප්‍රාණඝාතය ප්‍රහාණය කළ යුතුයි. එතකොට ප්‍රාණඝාතේ ප්‍රහාණය කළ යුත්තේ ප්‍රාණඝාතේ නොකිරීම නම් වූ කුසලයේ අල්ලගෙනයි. කුසලී පිහිටලයි අර ප්‍රාණඝාතේ ප්‍රහාණය කළ යුත්තේ. දින්නා දානං නිස්සාය, දුන්න දෙය පමණක් පිළිගැනීම නිස්සරේ කරගෙන. අදින්නා දානං පහතබ්බං, නොදුන් දේ පිළිගැනීම ප්‍රහාණය කළ යුතුයි. දුන්දී පමණ පිළිගැනීම නිස්සරේ කරගෙන නොදුන්දී පිළිගැනීම ප්‍රහාණය කළ යුතුයි. ඒ කියන්නේ සොරකම ප්‍රහාණය කළ යුතුයි දුන්නදී පමණක් ගැනීමේ පිහිටලා. එතකොට දුන්නදී පමණක් එයා ගන්නවා නම් එයා ගැතින් සොරකමක් වෙන්නේ නැහැ. එතකොට දුන්නදී පමණක් පිළිගැනීම ඇසුරු කරගෙන සොරකම ප්‍රහාණය කළ යුතුයි. සච්ඡං වාචං නිස්සාය මුසාවාදෝ පහතබ්බෝ. සත්‍ය වචනේ නිස්සරේ කරගෙන බොරු වචනය ප්‍රහාණය කළ යුතුයි. මුසාව ප්‍රහාණය කළ යුතුයි. එතකොට මුසාව ප්‍රහාණය කළ යුත්තේ කුමක් නිස්සරේ කරගෙනද? සත්‍ය වචනය. අපිසුනං වාචං නිස්සාය, කේලමක් නොවන වචන ඇසුරු කරගෙන. පිසුනා වාචා පහතබ්බා, කේලමක් නොවන වචන ආශ්‍රය කරගෙනයි කේලං කීම ප්‍රහාණය කළ යුත්තේ. දැන් බලන කොච්චර බුද්ධිමත්ව මේක හිතන්න ඕනේද නේ? එතකොට වචන තියෙනවා සත්‍ය වචන. එතකොට මේ සත්‍ය වචන ඇසුරු කරගෙන ඉන්නකොට මොකද වෙන්නේ? සත්‍ය වචන ඇසුරු කරන කෙනා බොරු වචන ප්‍රහාණය කරනවා. ඊළඟට වචන තියෙනවා කේලමක් නොවන. කේලමක් නොවන වචන නිස්සරේ කරගෙන පාවිච්චි කරලා කේලං කියන වචන ප්‍රහාණය කළ යුතුයි. කේලං වචන ප්‍රහාණය කළ යුතුයි. අගිද්දි ලෝභං නිස්සාය, ගිද්දි ලෝභෝ පහතබ්බෝ. අගිද්දි ලෝභං කියන්නේ ලෝභ නැතිකම. ලෝභ නැතිකම ආශ්‍රය කරගෙන සිටී පිහිටුවාගෙන ගිද්දි ලෝභං ලෝභකම ප්‍රහාණය කළ යුතුයි. අනින්දාරෝසං නිස්සාය නින්දාරෝසු පහතබ්බු. ඊළඟට නින්දා අපහාස නොකරන නින්දා අපහාස නොවන වචන පාවිච්චි කිරීමෙන් නින්දා අපහාස කිරීම ප්‍රහාණය කළ යුතුය. අකෝධු පායාසං නිස්සාය ක්‍රෝධ උපායාස නොකිරීම ඇසුරු කරගෙන. ඒ කියන්නේ ක්‍රෝධ කිරීම, වෛර කිරීම, තරහෙන් සිටීම මේව නැතුව ඉඳලා කෝධෝපායාසු පහතබ්බෝ. ක්‍රෝධ කිරීම ප්‍රහාණය කරන්න ඕනේ ක්‍රෝධ නොකිරීම පිටලා. අනතිමාන නිස්සාය නිහතමානී බව තුළ පිහිටලා අතිමානෝ පහතබ්බෝ. මාන්නය ප්‍රහාණය කළ යුතුයි. මේ තමයි අට. එතකොට බලන්න මේ අට මොනවද? ප්‍රාණඝාත නොකිරීම, ඊළඟට දුන්දේ පමණක් ගැනීම, සත්‍ය වචනය, කේලමක් නොවන වචනය, ලෝභ නැතිකම, නින්දා පහස නොකිරීම, ඔව් ක්‍රෝධ වෛර නොකිරීම. මෙන්න මේ ඊළඟට නිහතමානීකම. මේව තමයි කිව්වා ආර්ය විනයෙහි මේ විවහාර සමුච්ඡේදණයට තියෙන උපකාරක ධර්ම. දැන් මේ විදිහට කිව්වට මේ පෝතලියට මේ කාරණා තේරුන්නේ. පෝතලි කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ මේ සංක්ෂේපයෙන් විස්තර කරපු මේ කාරණා විස්තර වශයෙන් භාග්‍යතුන් වහන්සේ කියා දෙන සීක්වා, මට අනුකම්පාව උපද්දවල මා කෙරෙහි මට කියා දෙන්න කියලා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ හොඳයි ගෘහපතියේ, එහෙනම් හොඳට අහගන්න, මම මේක විස්තර වශයෙන් කියා දෙන්නම්. පළවෙනි කරුණ උන්වහන්සේ පෙන්වා දුන්නා, ප්‍රාණඝාතය නොකිරීම ඇසුරු කරගෙන ප්‍රාණඝාතය ප්‍රහාණය කළ යුතුයි කියලා. කියන්නේ කොමක්ද? මේක කියනවා ඉතිගහපති ආර්ය ශ්‍රාවකෝ ඉතිපටි සංචික්කති. ගෘහපතිය මෙහිලා ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරනවා. කවුද කල්පනා කරන්නේ? ආර්ය ශ්‍රාවකයා. ආර්ය ශ්‍රාවකයා කිවි ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ ගියපු කෙනා. ඒ කෙනා නුවණින් කල්පනා කරනවා මෙහිම යම් කිසි ක්ලේශයක් සංයෝජනයක් හේතු කරගෙන තමයි ප්‍රාණඝාතී කළොත් මට කරන්න වෙන්නේ. ප්‍රාණඝාතී කරන්න හේතු වෙන්නේ මොකද්ද? යම් කිසි ක්ලේශයක් නිසා. මං මේ කෙලෙස් වල ප්‍රහාණය කිරීම පිණිස පිළිපං කෙනෙක්. ප්‍රාණඝාතය කරන්න හේතු වෙනවන යම් කිසි ක්ලේශයක්, ඒ කෙලෙස් දුරු කරන්න පිළිපං කෙනෙක්. මොකද්ද ප්‍රාණඝාතය ප්‍රහාණය කරන්න උපකාරී වෙන ක්ලේශය? එක්ක ලෝභය, එහෙම නැත්නම් ද්වේෂය, එහෙම නැත්නම් මෝහය. එතකොට මේවා ප්‍රහාණය කරන්න මම පිළිපන්න කෙනෙක්. මම ප්‍රාණඝාත කරන කෙනෙක් වුණොත් අත්තාපි මං උපවදෙයි, මාගේ හදවත මට චෝදනා කරනවා ප්‍රාණඝාතයේ හේතුවෙන්. නුවණැති සත්පුරුෂයන්ගේ ගැරහුමටත් මා ලක් වෙනවා. කයබිදී මරණින් මතු දුගති උපදින්නත් හේතු වෙනවා. දැන් මේ විදිහට කල්පනා කරන්නේ කවුද? ආර්ය ශ්‍රාවකයා. අනිත් කෙනෙක් මේම හිතන්නේ නැහැ. අනිත් කෙනෙකුට මේම හිතන්න හැකියාවක් නැහැ. ආර්ය ශ්‍රාවකයා කරුණු තුනකින් හිතනවා නේ. එකක් තමයි තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට චෝදනා කරනවා. අනිත් එක, ඔව් නුවණැති සත්පුරුෂයන්ගේ ගැරහුමට ලක් වෙනවා. ඊළඟ එක මරණින් මත්තේ දුගති උපදින්න හේතු වෙනවා. මේ නිසා ප්‍රාණඝාතයට උදව් දෙන යම් ක්ලේශයක් ඇද්ද, මේ ක්ලේශය තමයි නීවරණය. මගේ ජීවිතයේ ආධ්‍යාත්ම දියුණුව වළක්වල තියෙන්නේ මේ නිසා. මේ ප්‍රාණඝාතය, ඒ නීවරණය ප්‍රාණඝාතය හේතු කරගෙන තමයි මේ නිවරණේ බලවත් වෙන්නේ, උපදින්නේ, සකස් වෙන්නේ. ඒ නිසා ප්‍රාණඝාතයෙන් වෙන් වී වාසය කළාම අර ප්‍රාණඝාතයට උපකාරී වෙච්ච ධර්මයේ ඇවිසිලා ඇති වෙන පීඩාව නැති වෙලා යනවා. මෙන්න මේ කාරණේ දැනගෙන තමයි ඒ කෙනා ප්‍රාණඝාතය නොකිරීම, සතුන් මැරීමෙන් වැළකී සිටීම නම් ගුණය මත පිහිටා සතුන් මැරීමෙන් වළකින්නේ සතුන් මැරීම ප්‍රහාණය කරන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ පොතලියට කියනවා දැන් ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ වදාලා මොකද්ද දුන්දී පිළිගැනීම නිස්රේ කරගෙන දුන්දී පමණය පිළිගන්නේ ඒ තුල පිහිටලා සොරකම ප්‍රහාණය කළ යුතුයි දැන් මේක ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරනවා ආර්ය ශ්‍රාවකයා ඒ ගැන නුවණින් කල්පනා කරනවා ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරන්නේ කොහොමද මේ නොදුන්න දේවල් ගන්නේ ක්ලේශයක් නිසා කුමක් නිසාද පෞ සිටී බලපවත්වන කෙලෙස් ස්වභාවයක් නිසායි දීපු නැති දෙයක් ගන්නේ සොර සිටින් ගන්නේ එතකොට මේ කෙලෙස් මොනවද එක්ක ලෝභය එහෙම නැත්නම් ද්වේෂය එහෙම නැත්නම් මෝහය මේවා තමයි මේ මුල් වෙන්නේ එතකොට මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ යම් ක්ලේශයක් නිසා සොරකම් සිදුවේද ඒ කෙලෙසුන් ප්‍රහාණය කිරීමටයි මම මේ පිළිවෙතෙහි යෙදෙන්නේ මම කල්පනා කරනවා ආර්ය ශ්‍රාවකයා මම සොරකම් කළොත් මම නොදුන්නා දෙයක් ගත්තොත් පළමුව චෝදනා කරන්නේ මගේම හෘද සාක්ෂියයි ඊළඟට මම සොරකම් කළොත් ඊළඟට චෝදනා ලැබෙන්නේ අනුනැති සත්පුරුෂයන්ගෙන් මම සොරකම් කළොත් ඒ හේතුවෙන් මට කය බිඳී මරණින් මතු දුගතියේ උපදින්න වෙනවා දැන් බලන්න මේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක් කල්පනා කළ යුතු පිළිවෙල ඒ නිසා මේ සොරකම කියලා කියන්නේ ක්ලේශයක් එතකොට මේ කෙනා දැක්කේ සොරකම කුමක් වගේද ක්ලේශයක් මේ ක්ලේශය තමයි මට මාර්ගයට ඇති ප්‍රධාන බාධාව ඒ නිසා මේ සොරකම හේතු කරගෙන කෙලෙස් හටගන්න පටන් ගත්තොත් මට විශාල කරදරයකට මාව භාජනය වෙනවා ඒ නිසා මම මේකෙන් වැළකුණොත් ඒ කරදර කිසිවක් මට නැහැ මෙන්න මෙහෙම හිතලා තමයි ආර්ය ශ්‍රාවකයා දුන්න දේ විතරක් ගන්නෙ දැන් බලන්න මේ විදිහට අපිට කල්පනා කරන්න පුළුවන් වුණා නම් අද රටේ අපි කොයිතරම් උදේ හවස පන්සිල් ගන්නවද නේ නමුත් මේ ඒ අර්බුද වලින් ප්‍රශ්න වලින් අඩුපාඩු වලින් කිසි අඩුවක් නැහැ ඒකට හේතුව මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සවිස්තරව නොලැබීම ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පොතලියට සච්ඡං වාචං නිස්සාය මුසාවාදෝ පහතබ්බෝ මේ බොරු කීම බොරු පැවසීම ප්‍රහාණය කළ යුත්තේ සත්‍ය වචනේ ඇසුරු කරගෙනයි එතකොට මේ සත්‍ය වචනේ ඇසුරු කරගෙන බොරු ප්‍රහාණය කිරීම ආර්ය ශ්‍රාවකයා කරන්නේ මෙහෙමයි ඒ ආර්ය ශ්‍රාවකයා නෝණින් කල්පනා කළා කියන මේ බොරු කියන්න හේතු වන්නේ ක්ලේශයක් මොකද්ද බොරු කියන්න හේතු වෙන්නේ එක්ක ලෝභයක් එහෙම නැත්නම් ද්වේෂයක් එහෙම නැත්නම් මොකද හේතුව මේ ලෝභ දෝෂ මෝහ බලපවත්වන චරිතේ ධර්මය අහලා නැත්නම් තෙරුවන් සරණ ගිහිලා නැත්නම් ඉක්මනට වැටෙනවා අගතියට මොනවද අගතිය එක්ක ඡන්දෙන් අගතියට යනවා එහෙම නැත්නම් ද්වේෂයෙන් අගතියට යනවා එහෙම නැත්නම් භයෙන් අගතියට යනවා එහෙම නැත්නම් මෝහයෙන් අගතියට යනවා මේ ඡන්ද දේශ භය මෝහ කියන මේ සතරෙන් අගතියට ගිහිල්ලා තමයි මේවා මේ කෙනෙකුට කරන්න තියෙන්නේ එතකොට මෙයා කල්පනා කරනවා මේ කෙලෙස් වලින් යම් ක්ලේශයක් ඇද්ද බොරු කියන්න හේතු වෙන බොරු උපදින යම් ක්ලේශයක් ඇද්ද මම මේ කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස පිළිපන්න කෙනෙක් දැන් එතකොට අපිට පේනවා මේ ආර්ය ශ්‍රාවකයා නසන්නේ ඵලයේද හේතුවද හේතුව නසන්නේ හේතුව නොනසනකම්ම ඵලය හටගන්න තියෙන අවදානම තියෙනවා එතකොට යා හේතුව නසන්න පුරුදු වුණොත් ඵලය නැසි යනවා එතකොට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මම බොරු කිව්වොත් පළමුවෙන්ම චෝදනා කරන්නේ මාගේ හරද සාක්ෂියයි. ඊළඟට මා බොරු කිව්වොත් සත්පුරුෂ නොනැත්තන්ගේ ගැරහුමට මා ලක් වෙනවා. ඊළඟට බොරු කීම හේතුවෙන් මට මරණින් මත්තේ දුගතියේ උපදින්න හේතු වෙනවා. මේ නිසා මේ බොරුව කියලා කියන්නේ ක්ලේශයක්මයි. දැන් බලන්න බොරුව නිසා ඇති වෙන්න මොනවද? තමන්ගේ හෘද සාක්ෂි තමන්ට චෝදනා කරනවා. ඒක තමන්ට සතුටක්ද පීඩාවක්ද? පීඩාවක්. ඊළඟට නුවණැති සත්පුරුෂයන් තමන්ට ගරහනවා. ඒක තමන්ට සතුටක්ද පීඩාවක්ද? පීඩාවක්. ඊළඟට මරණින් මත්තේ දුගති යන්න හේතු වෙනවා. මොකද බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නේ කෙනා කර්ම කර්මඵල විශ්වාස කරනවා. එතකොට මේ මරණින් මත්තේ දුගති යන්න හේතු වෙනවා කියලා පිළිගන්නවා. එතකොට මේවා හිතට පිළිගන්නකොට යාට ඇති වෙන සතුටක්ද? එතකොට යාට බොරු කියන්න බෑ. ඇයි කියන්න බැරි? එයා මේ කරුණු තුන මෙනෙහි කරනවා. මේව මෙනෙහි කරන නිසා යාට කියන්න බෑ. එතකොට යා හිතනවා මේ බොරු කීම කියලා කියන්නේ මගේ ජීවිතයේ තියෙන ප්‍රධානම නිවන් මගට ඇති ප්‍රධානම බාධාවක්. මේ බොරු කීම මම කළොත් මේ අර්බුදමයි මට උපදින්නේ. බොරු කීමෙන් වැළකුණොත් මට මේ ප්‍රශ්න නැහැ. මොනවද ප්‍රශ්න? තමාගේ හෘද සාක්ෂි තමාට චෝදනා කිරීම තමන්ට තියෙන ප්‍රශ්නයක්. ඊළඟට නුවණැති සත්පුරුෂයන් ගැරහීම තමන්ට තියෙන ප්‍රශ්නයක්. ඊළඟට මරණින් මතු දුගතියේ ඉපදීම තමන්ට තියෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න තුනින්ම වළකිනවා බොරු කීමෙන් වැළකීච්ච ගමන. එතකොට මෙහෙම සලකලා සත්‍ය වචනයේ පිහිටා බොරු කීම ප්‍රහාණය කළ යුතුයි. ඔන්න බලන්න, එතකොට ආර්ය ශ්‍රාවකයා මේ බොරු කීම ප්‍රහාණය කරන විදිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පොතලි අපිසුනං වාචා නිස්සාය. ඒ කියන්නේ ඔව් කේලං නොවන වචන ඇසුරු කරගෙන. දැන් වචන කියන කෙනා දන්නවා මේක කේලමක්ද නැද්ද කියලා. කේලං නොවන වචන ඇසුරු කරගෙන පිසුන වාචා පහතබ්බා. කේලං වචන ප්‍රහාණය කළ යුතුයි. මොකද වචන තියෙනවනේ, සමහර වචන තියෙනවා. ඒ වචන කටින් පිටකළොත් ඒක අයිති වෙන්නේ කේලමට. සමහර වචන තියෙනවා ඒක පිටකළොත් කේලමකට අයිති වෙන්නේ නැහැ. එතකොට මේක නා දැන් ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරයි. ආර්ය ශ්‍රාවකයා නිකම් නිකම් මේ චීනෙක් නෙමෙයි. නුවණින් අයි දැන් මෝඩයට කියන්නේ මොන චීන කියලාද? එතකොට මේ නුවණින් කල්පනා කරන්නේ නැති අයට තමයි ඒක කියන්නේ. ආර්ය ශ්‍රාවකයා හැම කෙනෙක් නෙවෙයි. ඔහු නුවණින් කල්පනා කරනවා මේ වචනේ මං කිව්වොත් මේක කේලමක් වෙනවා. එතකොට මෙයා හිතනවා දැන් මෙයා තෙරුවන් සරණ ගියා. දැන් මේ දේශනාව හොඳ පණිවිඩයක් යනවා. මොකද්ද? තෙරුවන් සරණ ගිය කෙනා ඒ තෙරුවන් සරණ යා යුත්තේ කවුරු වෙනුවෙන්ද? තමා වෙනුවෙන්. තෙරුවන් සරණ යන්න ඕනේ කවුරු වෙනුවෙන්ද? තමා වෙනුවෙන්. ධර්මයේ හැසිරෙන්න ඕනේ කවුරු වෙනුවෙන්ද? තමා වෙනුවෙන්. ඒක මේවෙන් හොඳට පේනවා මේ දේශනාවල. දැන් ආර්ය ශ්‍රාවකයා කියන්නේ ඉතින් බුදුරජාන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය, ශ්‍රාවක සංඝයා සරණ ගිය කෙනා කල්පනා කරනවා මම ඉන්න ඕනේ කේලං නොවන වචන පාවිච්චි කරමින්. කේලං වචන මම ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට මෙයා හිතනවා හරිම ලස්සන මේ එයා කල්පනා කරන විදිය. යේසංකෝ වහං සංයෝජනානං හේතු පිටුනා වාචු අස්සං තේසාහං සංයෝජනානං පහනාය සමුච්ඡේදාය පටිපන්නෝ. යම් කෙලෙසුන් හේතු කරගෙන කේලං කීමක් ඇති වෙනවා නම් ඒ කෙලෙස් නැසීමටයි මම මේ පිළිවෙතෙහි බැසගත්තේ. ඒ වගකීම අරන්නේ නැද්ද තමා පිළිබඳව? අන්න තමා පිළිසරණ කරගෙන වාසය කරනවා. දැන් තමා පිළිසරණ කරගෙන වාසය කරන කෙනාගේ ජීවිතය තමයි මේ තියෙන්නේ. මේ කෙනා ඒතුළු තමා පිළිසරණ කරගන්න භාවිතා කරන්නේ ධර්මයයි. ඊට පස්සේ ආ හිතනවා මම කේලමක් කියපු කෙනෙක් වුණොත්, මං කේලම් කියන කෙනෙක් වුණොත් පළමුවෙන්ම මාගේ හෘද සාක්ෂියයි මට චෝදනා කරන්නේ. උඹ මේ කියාපු දේ නිසා තමයි මේ පවුල් කඩා කපල් වෙන්නේ, මේ යවුල් හටගත්තේ, මේ ප්‍රශ්න හටගත්තේ, මේ අර්බුද හටගත්තේ නුඹ කියාපු මේ කේලම් නිසා කියලා තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා. ඒක වළක්වන්න බෑ සිහින වුණ තියෙන කෙනෙකුට. එතකොට ඊට පස්සේ නුවණැති සත්පුරුෂයන් ගරහනකොට එතකොට මේ ආර්ය ශ්‍රාවකයා නුවණැති සත්පුරුෂයන් කෙරේ ගෞරවයක් තියෙනවා. අසත්පුරුෂයාට තමයි නුවණැති සත්පුරුෂයන් කෙරේ ගෞරවයක් නැත්තේ. සත්පුරුෂයාට තියෙනවා. එතකොට සත්පුරුෂයාට නුවණැති සත්පුරුෂයෙක් චෝදනා කළොත් ගැරහුවොත් එයාට ලොකු වේදනාවක් එනවා. මම මේ කේලම් කියන්න ගිහිල්ලා නේ මම ඒවා මම මේ චෝදනා ලබන්නේ මම මේ ගැරහුම් ලබන්නේ කේලමක් කියන්න ගිහිල්ලා නේ කියලා ඕන්න එයා ඒක හේතුව දකිනවා. දැන් අසත්පුරුෂ හේතුව දකින්නේ නේ අසත්පුරුෂයා බැන්නා කියාගෙන යනවා කෑ ගහගෙන. මට අසෝලා බැන්නා අසෝලා ගැහුවා කියාගෙන යනවා මිසක් ඒක හේතුව හොයන්න දන්නේ නැහැ. හේතුව හොයන්නේ කවුද? සත්පුරුෂයා, ආර්ය ශ්‍රාවකයා. ආර්ය ශ්‍රාවක හිතන මට මේ නුවණැති මේ සත්පුරුෂෙන් මේ උතුම් පුද්ගලයන් මට දැන් චෝදනා කරනවා, මට දැන් ගරහනවා. මේක මං ලැබුවේ මේ මගෙන් කටෙන් පිට වෙච්ච කේලම නිසා. ආන්න එතකොට යාට සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒක යාට කනගාටුවට කාරණයක්. ඊට පස්සේ යාට මතක් වෙනවා මේ මම මේ කේලම් කීම හේතුවෙන් මරණින් මත්තේ මට උරුම වන්නේ දුගතියයි. මට උරුමන්නේ දුගතියයි. ඒ නිසා මේ සියල්ලම ඇති වෙන්නේ කේලම් කීම නැමැති ක්ලේශය නිසා. මේ කේලම් කීම නැමැති ක්ලේශය මගේ නිවන් මගට ඇති ප්‍රධාන බාධාවක්. එතකොට එයා දකිනවා තමන් තුළ තියෙනවා කේලම් කීම නැමැති ක්ලේශයක්. එතකොට මේ කේලම් කීම නැමැති ක්ලේශය දකිනවා. එයා දැකලා මොකද කරන්නේ? ඒක එයා කල්පනා කරනවා මේ කේලම් කීම නැමැති ක්ලේශය මම පැවැත්වුවොත් කේලම නිසා හටගන්න සියලුම දුක් කරදර වලට මම භාජනය වෙනවා. හැබැයි මම මේ කේලම කේලම් කීම නැමැති ක්ලේශය පවත්වන්නේ නැත්නම් මට මේ දුක් කරදර ඇති වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම කල්පනා කළා. කේලම් නොකීමේ වචන ඇසුරු කරගෙන කේලම් කියන වචන ප්‍රහාණය කළ යුතුය. බලන්න මෙහෙම අපිට මේ දේශනා බලද්දි තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් එහෙනම් මේ ඉබේ ඔටෝ සංවර වෙලා නැහැ. ඉබේම සංවර වීමක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් ඔවුන් සංවරලා තියෙන්නේ නුවණින් විමස විමස නුවණින් විමස විමස සංවර වෙලා තියෙන්නේ. දැන් අපි හිතනවා මේ කේලම් කීමෙන් වැළකීමේ සීල්පදයේ සමාදන් වූ පමණින් ආ දැන් හරි දැන් අපි සිල්වත්. ඔව්. දැන් ඒකනේ දැන් උදේ හවස සීල් ගන්නවා. සිල් ගත්තට පලක් විලා නැත්තේ මොකද? මේ සිල් සීලේ කුමක් පිණිස තියෙනවාද කියන කාරණේ දන්නේ නැති වෙන නිසා. එතකොට මේ සීලේ තුලින් උපදවා දෙන යහපත මොන විදියේ එකක්ද කියලා දන්නේ නැති නිසා. ඒ තුලින් එයා ආර්ය මාර්ගයකට බැස ගන්නවා කියන එක දන්නේ නැති නිසා. ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්න බැරි වීම නිසා. මේකේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ප්‍රාණඝාතයේ සොරකම බොරුකීම කේලාම් කීම මේ ඔක්කොම පොදුවේ ගත්තොත් සීලයට අයිති දේවල් නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයා ඔව් අගිද්දි ලෝභං නිස්සාය ගිද්දි ලෝභෝ. ඒ කියන්නේ මේ ඔව් අධික ලෝභය. ඒ අධික ලෝභ නැති කමෙහි පිහිටලා තමයි අධික ලෝභය ප්‍රහාණය කළ යුත්තේ. ලෝභ නැති කමෙහි පිහිටලා. මොකද සමහර අය ඉන්නවා හරීම ලෝභයි නේ. පුංචි දෙයකටත් ලෝභ කරනවා. ඒකට තමයි මේ ගිද්දි ලෝභය කියන්නේ. කරණමිති සූත්‍රයේ තියෙන කාමේසු විනින්ය ගේදං. එතකොට කාමයන් කෙරෙහි ගිජු බව දුරුකොට. ඒ වගේ මෙතන මේ ගිජුකමෙන් යුක්ත ලෝභය. ගිද්දි ලෝභය කියන්නේ මොකද්ද? ගිජුකමෙන් යුක්ත ලෝභය. මේ ගිජුකමෙන් යුක්ත ලෝභය තුල තමයි පුද්ගලයා අවුල් වෙන්නේ. දැන් අපි ගම්මු යාගේ අධික ගිජුකමක් තිබුණා තෝණෙම දෙයකට ඒකත් එක්ක හටගන්න ලෝභයෙන් ඒකේන ඊට පස්සේ ඒකටම යන්නේ නැද්ද? මහා ඌගේකට අහුණා වගේ නැත්නම් සැඩ පහරකට අහුණා වගේ එයා ඒකෙම යනවා ඇදිලා. එතකොට මේකෙන් වලකින්න නම් මොකක්ද වෙන්න ඕනේ? ඔව් අගිද්දි ලෝභන් නිස්සාය. ඔව් ගිජුකමෙන් යුතු ලෝභකම නැතිකම. ඔව් ගිජුකමෙන් යුතු ලෝභකම නැති බව. ඔය ලෝභකම නැති බව ආශ්‍රය කරගෙන ඒකේ පිහිටලා අර අධික ගිජු බවන් යුතු ලෝභකම ප්‍රහාණය කරන්න ඕනේ. දැන් ඔන්න අපගත්තු සමහරු කෑමට ආස. ඔන්න කෑම හම්බ වෙනවා. ඊට සොන්න හංග ගන්නවා. එහෙමයි නේද? හංගගෙන දෙන්නෙත් නැ කාටවත්. ඔව්. ඊට පස්සේ හංගගෙන ඔක තියාගෙන නරක් වෙවි ආය නරක් වෙච්චත් හොද හොද කනවා. එහෙමයි නේද? ඉන්නවා. එතකොට මේ ඒ මොකද්ද? අධික ලෝභකම. අධික ලෝභකම නැති කරන්න ඕනේ කොමකින්ද? අධික ලෝභකම නැති බවෙහි පීඨා. අධික ලෝභකම නැති බවෙහි පීඨා තමයි අධික ලෝභකම නැති කරගන්නේ. එතන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නැත්නම් ආර්ය ශ්‍රාවකයා හිතනවා මම මේ ප්‍රතිපදාවට බැසගත්තේ අධික ලෝභකම හටගන්නවා නම් යම් ක්ලේශයකින් ආන්නේ කෙලෙස් නසන්නයි. එතකොට බලන්න මේකේ මේ ඒ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන විදිය. ඊට පස්සේ හිතන මම අධික ලෝභකමින් වාසය කළොත් මගේ හෘද සාක්ෂිය මට චෝදනා කරනවා. ඇයි ලෝභ මිනිස්සුගෙන මිනිස්සු කතා වෙනවනේ? අසවලා ලෝභයා කුණා කියලා කතා වෙනවා. කතා වෙනකොට මොකද වෙන්නේ? තමන්ට හිතෙනවා ආ මා තුලත් මෙවැනි ලෝභකමක් තියෙනවානේ කියලා තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට චෝදනා කරනවා. ඊළඟට නුවණැති සත්පුරුෂ කෙලින්ම කියනවා ඔයා බොහොම ලෝභයිනේ කියලා කියනවා. කිව්වහම මොකද වෙන්නේ? එයාට ලැජ්ජාවක් හට ගන්නවා. ඊළඟට මේක තියෙනවා හරි ලස්සන එක. කායස වේදා පරම්පරණ දුග්ගති පාටිකංකා ගිද්දි ලෝභ පච්චය. ගිජුකමින් ලොල්ල වාසය කිරීම හේතුවෙන් මරණින් මත්තෙන් දුගති යනවා. දැන් බලන්න මේ අපිට හිත සුව පිණිස පවතින්නේ ඇති මරණින් මත්තෙන් දුගතිය කරා ගෙන යන කොයිතරම් දේවල් අපතුල තියෙනවද? එතකොට ඒ ගිජුකමින් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් එයා නුවණින් කල්පනා කරනවා ඒ නිසා මේ අධික ලෝභය ක්ලේශය. මේ ක්ලේශයෙන් මගේ ධර්ම මාර්ගයේ අවුරනවා, වහනවා. මට දියුණු වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. දැන් ඔබට මතක ඇති අර මේ කවුද? මච්චරිය කෝසේ සිටානන්නේ අධික ලෝභකමින් වාසය කළා. ඒ අධික ලෝභකම තියෙනකම්ම ඔහුට ධර්මය අවබෝධ කිරීමේ වාසනාව වැහිලා තිබ්බේ. වැහිලා තිබ්බේ. අන්තිමට මේ මුගලන් මහ රහතන් වහන්සේට ගිහිල්ලා ඉරිදිපාතිහාරේ පෙන්නලා දමණය කරන්න වුණා. දමණය කරන්න වුණා. ඔහුට ඔහු කොච්චර ලෝභද කියනවා නම් දවසක් ඔය පාර යනකට මිනිස්සෙක් කැවුමක් අකා ඉන්නවා. මේක දැක්කා. දැකලා මෙයා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඇඳි හාන්සි වුණා. හාන්සිලා කල්පනා කළා අපේ දැන් කැවුම් හදන්න ගියොත් පිටි යනවා, තෙල් යනවා, පැණි යනවා, විශාල වීදම. දැන් මෙයා මේක ගැන හිත හිත හුල්ල හුල්ල ඉන්නවා. ටික ටික මෙයාට මොකද වුනේ? ශරීරේ කෘස වුණා, ඇඳට වැටුණා. බිරිඳ ඇවිල්ලා ඇහුවා අනේ මේ හිමියනි ඔබට මක් වුණාද? කියන්නේ ඔබට මාගෙන් වරදක් වුණාද කියලා නැත කිව්වා. දරුවන්ගෙන් වරදක් වුණාද කියලා ඇහුවා නැත කිව්වා. අසල් වාසීන්ගෙන් ඒත් නැත. රජතුමා කිපුණවද්ද නැහැ කිව්වා. එහෙනම් ඔබට කුමක් හෝ ආසාවක් ඇද්ද කියලා ඇහුවා. නිස්සද්දව හිටියා. බලන්න මච්චරිය කෝසිස. එතකොට මේ බිරිඳ කියන මම ඔබේ බිරිඳ, මට ඔබේ ආශා කරන දේවල් කියන්න. මම ඉන්නේ ඔබේ ආශා කරන දේවල් කියන්න කියන මා වෙනුවෙන්. එතකොට කියනවා කිඳිරි ගගා කිව්වා. මොකන්ද කිව්වේ? ඔව් මට කැවුමක් කන්න ආසයි කිව්වා. අධික ලෝභය. අධික ලෝභය. මේ වගේ සමහර අය ඉන්නවා මේ ගස්සට පළතුරු වැටෙනවා. දෙන්නේ. ඒ නොදෙන්න මොනවා හරි කාරණාවක් එයා කියා ගන්නවා. ඒකට කියනවා බෑ ඒක දැන් හරි කරදරයි මේ එන්න පටන් ගන්නවා. ඔව් අපිට නිදහසේ ඉන්න නෑ. මොනවා හරි කියා ගන්නවා ඒකට. ඉතින් මේ වගේ මේ කෙනාට දැන් බුදුරජාණන් වහන්සේ මේ බලන්න උන්වහන්සේ කරුණාව උන්වහන්සේ දැක්කනේ මේ ඔක්කොමනේ. උන්වහන්සේ දැක්ක මේ කෙනාට ධර්මය අවබෝධ කරන්න වාසනාව තියෙනවා. නමුත් මැදිහත් වෙන්න විදියක් නෑ. ක්ලේශයකින් හිත වැහිලා තියෙනවා. ඊට පස්සේ බිරිඳ ඇහුවා අනේ මොකද්ද ඕක? වාට ඕන තරම් සල්ලි තියෙනවනේ. අපිට ඕන තරම් ධනෙ තියෙනවනේ. අපි මේ ගමට මහදමුද කියලා ඇහුවා. එතකොට අපිට පේනවා බිරිඳට ලෝභකම දැන් ඒකනේ මේ මේ බුදුරජාණන් වහන්සේ මේ සාර්ථක විවාහ ජීවිතයට උපකාරී වන අංග හතරක් පෙන්වා දෙලා තියෙනවා මොනවද ඒ සම සද්ධා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා ශ්‍රද්ධාවෙන් සීලෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සමාන වීම කොච්චර උපකාරී වෙනවද බලන්න දැන් සමහර පැමිණිලි අපිටත් තියෙනවා මේ සමහර අවස්ථාවලදී මේ ස්වාමියා නීති දාන බිරිඳට ඒ බිරිඳගේ දෙමාපියන්ට උදව් කරන්න දෙන්නේ නැහැ සල්කණ්ඩ දෙන්නේ නැහැ එතකොට බිරිඳ අඬාගෙන ඇවිල්ලා කියනවා අනේ මේ අපිට මට අම්මට තාත්තට කැම ටිකක් හදලා දෙන්න විදියක් නැහැ මෙයා විරුද්ධයි එතකොට ස්වාමියාගේ දෙමාපියන්ට සල්කණ්ඩ විදියක් නැහැ බිරිඳ විරුද්ධයි ඊට පස්සේ ස්වාමියා අඬාගෙන ඇවිල්ලා කියනවා අම්මට තාත්තට සල්කණ්ඩ විදියක් නැහැ බිරිඳ තහනම් කරලා තියෙන කියා එතකොට බලන්න මේ මොකද්ද නැති වුනේ සමචාග සමචාග නැති වුණා සමචාග නැති වුණාට පස්සේ සියුන් ද්වේෂයක් හට ගන්නවා මොකද්ද ද්වේෂය මගේ දිමෝපියන්ට සලකන්න එතකොට මට බෑ නුඹේ දිමෝපියන්ට සලකන්න ඒකත් එක්කම ඔවුන්ගේ ස්නේහේ දිදරයන්නේ නැද්ද දැන් බලන්න සමචාග නැතිවීමෙන් නෙවෙයි එතකොට එකක් නැති වෙන එකට තව කොච්චර දේවල් Tamanට අහිමි වෙනවද මේ කෙලෙස් නිසා එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේවා හොඳට දැනගෙන තමයි මේව දේශනා කරලා තියෙන්නේ. අර එල්ලීස සිතානන් කිව්වා මේ උඹට මොකටද කියලා මේ ගමේ මිනිස්සුන්ට කියවුම් හදන්නේ. ඊට පස්සේ හොඳයි එහෙනම් මේ වීදී අපි මේ වීදී විතරක් අයට හදමුද කියලා. මේ වීදී උඹ මොකටද කියලා ඇහුවා. එහෙනම් මාලිගාවේ පිරිසට හදමුද කියලා. මාලිගාවේ උඹ මොකටද කියලා ඇහුවා. එහෙනම් හොඳයි අපේ ළමයින්ටත් එක්ක ළමයි මොකටද කියලා ඇහුවා. එහෙනම් අපි දෙන්නට විතර. නුඹ මොකටද කියලා ඇහුවා. දැන් බලන්න මේ ලෝභයේක ඇති බරපතලකම ආයෙනම් ඔයාට විතරක් මං හදලා දෙන්නම් කියලා අපි හරි යහපත් බිරිඳන්නේ ඒ බිරිඳට වෙනම සම්මානයක් දෙන්න ඕන හොයාගෙන ගිහිල්ලා මේ මිනිස්සෙත් එක්ක පවුල් කෑවට ඊට පස්සේ හොඳයි කිව්වා එහෙනම් මෙයා කිව්වා බිරිඳට කිව්වා එහෙනම් සොඳුරි ලෑස්ති කරගන්න කිව්වා මේ හාල් ඔව් කිරි සීනි තෙල් පැණි ඔක්කොම ලෑස්ති කරගන්න කියලා දැන් මොකද කළේ ඔව් වටපිට බල බල දොරවල් වහා උඩ තට්ටුවට නැග්ගා උඩ තට්ටුවට නැග්ග වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කොහෙද සවැත් නුවර මේ සිද්ධි වෙන්නේ සවැත් නුවර නෙමෙයි වෙන ඈත ප්‍රදේශයක එතකොට මේ බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කියන මොග්ගල්ලාන අද මච්චරි යකෝසී සිටානන් උඩු මහතලේ කැවුම් හදනවා අද තථාගතයන් වහන්සේ සංඝයායි ඒ කැවුම් වලින් තමයි අද දවල් දාහනේ පිරිමසා ගන්න. එතකොට දැන් ඔන්න කැවුම හැදුවා. උඩු මහලේ කැවුම හදලා ඔව් තිබ්බා. මේ වට්ටියට දැම්මා. දාපු ගමන් ඔන්න උඩු මහල් ජනේලෙන් ඇවිල්ලා ඉන්නවා. ශ්‍රමණයන් වහන්සේ නමක්. දැකලා මොකද වුනේ? ඇඟ සලීත වෙලා ගියා හී ගෑවා. ඔව් හනේ මේ මම මෙබඳු ඇයිට බීතියෙන් කිව්වා මම මේ උඩට ආවේ. ඊට පස්සේ කිව්වා මේ යවා ගන්න කිව්ව ඔහොම නෙමෙයි ආහසේ සක්මන් කළා දෙන්නේ නැහැ කිව්වා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ ආහසේ සක්මන් කළා. ඊට පස්සේ කිව්වා පළඟ බැඳගෙන ආහසේ වාඩි වෙලා හිටියක් දෙන්නේ නැහැ කිව්වා. පළඟ බැඳගෙන ආහසේ වාඩි වුණා. ඊට පස්සේ කිව්වා දැඟින් දුම් පිට කළත් මම දෙන්නේ නැහැ කිව්වා. කියනකට මුගලන් මහරහතන් වහන්සේ ඇඟින් දුම් පිට කළා. දුම් වැදුනා ඇස්වලට වැදුනා. බේරගන්න බෑ ඊට පස්සේ බිනිදට කියනවා මේ ශ්‍රමණිය හරි ලෝභයි චූටි කැවුමක් හදාපන් කිව්වා එද යවා ගන්නත් තිබේ ඊට පස්සේ ඉතින් විස්තර තියෙනවා දමණය වුණාට පස්සේ අර ලෝභකම නැතුව ගියයි කැවුම් ටික ඔක්කොම මොකද වුනේ එකටයි චූටි මේ පිටි පොඩ්ඩක් කරන් දැම්මා තාච්චි දමාව ලොකු කැවුමක් හැදුනා ඊට පස්සේ හොඳටම බිනිදටත් බැනලා ඒ කැවුම අයින් කළා මෙයාගේ අතින්ම චූට්ටක් දැම්මා ඊටතරම් ලොකු වුණා ඒ කැවුම ඊට පස්සේ කොහේ නම් කමන්නේ දැන් ඉතින් බේරගන්න බෑ එකක් දීලා පිටත් කරනවා කිව්වා එකක් දෙන්න හදනකොට ඔක්කොම ඇලිලා ඊට පස්සේ මොකද වුනේ ඔව් දෙපැත්තට අදිනව කැවුම වෙන් වෙන්නේ නැහැ ඕන්න කැවුමේ ආසාව සංසිඳලා ඊට පස්සේ කැවුම බෙදනකොට මුගලන් මහරහතන් වහන්සේ ඊර්දියෙන් ඇතුළට වැඩම කළා ඔව් කිව්වා ඔබේ යතිම්ම ඔබට කැවුම් පූජා කරන්න පුළුවන් ඔව් භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන සංඝයාට ඉතින් කිව්වා ස්වාමීන් වහන්සේ එහෙම කොහොමද කරන්නේ උන්වහන්සේ සවැත් නුරිනේ නෑ මේ ප්‍රශ්නයක් නේ කිව්වා කැවුම් වාදිනේ නම් පහලට බහින්න බලන්නේ මහරහතන් වහන්සේලාගේ ඊරිදි බලේ එතකොට මේ මච්චරී කෝසියේ සිටානන් බිරිඳස් සමග කැවුම් වාදිනිය අරන් පහලට බහිනකොට කොහෙද සවැත් නුර ජේතවනාරාම විදුල පුදුමයි නේ ඒවට තමයි ප්‍රාතිහාරය ශ්‍රාවකයන්ගේ ප්‍රාතිහාරය එහෙමනම් ශාස්ත්‍රඥ වහන්සේ ගැන හිතාගන්නවත් බෑ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයාටයි ඔක්කොටම මේ කැවුම් පූජා කළා කැවුම් ඉවර වෙන්නේ නැහැ ඊට පස්සේ ඒගොල්ලෝ කැවුම් කෑවා ඒත් ඉවර වෙන්නේ නැහැ ඊට පස්සේ කිව්වා මොකද්ද අනේ ස්වාමීන් වහන්සේ කරන්නේ මේ කැවුම් ඉවර වෙන්නේ නැහැ කිව්වා ඊට පස්සේ සවැත් නුවරම අර මල් දාන පැත්තක වලක කැවුම් දැම්මා ඊට පස්සේ කැවුම් දැමු වල කියලා ඒකට නමකුත් වැටුණා ඉතින් මේ බලන්න මේ ඊට පස්සේ මේ පිරිස සෝතාපන්න වුණා ධර්මය අහලා. එහෙනම් මේ ධර්ම අවබෝධයට ඇති විශාලම බාධාවක් තමයි ලෝභකම, අධික ලෝභකම. මේ අධික ලෝභකම හේතුවෙන් තමාගේ හෘද සාක්ෂිය තමාට චෝදනා කරනවා. ඔව්, නැනවත් සත්පුරුෂයන්ගේ ගැරහුමට ලක් වෙනවා. මරණින් මතු දුගතිය උපදිනවා. ඒ නිසා මේ අධික ලෝභකම හේතුවෙන් උපදිනවා නම් ඒවා අධික ලෝභකම කියන්නේ බලවත් ක්ලේශයක්. තමන්ගේ ධර්ම මාර්ගයට ඇති බලවත් බාධාවක්. ඉතින් මේ බාධාව වර්ධනය කරගන්නේ නුවණැති ආර්ය ශ්‍රාවකයා නුවණින් මෙනෙහි කරමින් ඒක ප්‍රහාණය කරන්නේ ලෝභ නැතිකම මත පිහිටා. අනින්දා රෝසං නිස්සාය නින්දා රෝසෝ පහතබ්බෝ. නින්දා අපහාස කරමින් ගැටුම් වලට භාජනය වෙනවා නම් කෙනෙක් ඒකින් වැළකීම කොහොමද කරන්නේ? නින්දා අපහාස නොකිරීමෙන්. නින්දා අපහාස නොකිරීම මත පිහිටා නින්දා අපහාස ගැටුම් ප්‍රහාණය කළ යුතුය. ආර්ය ශ්‍රාවකයන් නුවණින් කල්පනා කරනවා මේ කෙලිස් යම් ක්ලේශයකින් නින්දා අපහාස ආදිය කරන්න පෙළඹෙනවා නම් අන්නේ කෙලෙස් නැති කර ගැනීම පිණිසයි මා මේ ධර්ම මාර්ගයට පැමිණියේ. මම අන්නයට නින්දා අපහාස කරන කෙනෙක් වුණොත් පළමුවෙන්ම මාගේ හෘද සාක්ෂිය මට චෝදනා කරනවා නුඹ මේ යහපත් යහපත් අයට නින්දා අපහාස කළා නේද කියලා මාගේ හෘද සාක්ෂිය මට චෝදනා කරනවා. ඊළඟට නුවණැති සත්පුරුෂයෙකුත් ගරහීමට ලක් කරනවා නුඹ මේ යහපත් මිනිසෙන්ට නේද නුඹ මේ නින්දා අපහාස කරන්නේ කියලා නුවණැති සත්පුරුෂයන් ගරහීමට ලක් කරනවා. ඊළඟට ඔව් කායස්ස බේදා පරම්මරණ දුග්ගති පාටිකංකා නින්දා රෝස පච්චය. ඔව් මරණින් මත්ති දුගතිය උපදිනවා නින්දා අපහාස කිරීම හේතුවෙන්. මේ සියල්ල එතකොට මේ අකුසල් මේ කරදර මේ කම්කටොළු සියල්ල හටගන්නේ නින්දා අපහාස කිරීම හේතුවෙන්. මේ නිසායි නින්දා අපහාස කිරීම ඔව් ෂේ කරන බැහැර කිරීමට ප්‍රහාණය කිරීමට නම් මේක මහා නීවරණයක්. මේක තමන්ගේ ධර්මාර්ගයට ඇති බාධාවක්. තමාව පිළිසරණ කරගත්තු එක්කිනා තමයි තමන්ගේ බාධා ටික දන්නේ. තමාව පිළිසරණ කරගත්තු නැති කෙනා ඒක දන්නේ නැහැ. දැන් අපි ගමු මඩගොඩක් තියෙනවා. මේ මඩගොඩෙන් එතර වෙන්න නම් අපිට පැත්තකින් ලෑලි කෑල්ලක් තියෙනවා. අපි මොකද්ද කරන්නේ මඩ නුගෑවෙන්න නම්? ඒ ලෑල්ල දාන්න ඕනේ මඩ ගෑවෙන්න අසතුටු කෙනා. ඊට පස්සේ මොකද ගා කරන්නේ? ඒ ලෑල්ල උඩින් යනවා මඩ නොතෙවරි. එතකොට නෝන නැති කෙනා මඩේ බැහැගෙන යනවා. නෝන තියෙන කෙනා එහෙම කරන්නේ. එතකොට මේ නින්දා අපහාස කිරීම හේතුවෙන් හටගන්න යම් තා කරදර ඇද්ද පීඩා ඇද්ද ඒ සියල්ල නින්දා අපහාස නොකිරීම හේතුවෙන් ප්‍රහාණය වෙලා යනවා. මෙන්න මේ විදිහට නින්දා අපහාස නොකිරීම මත පිහිටා තමයි නින්දා අපහාස ප්‍රහාණ කළ යුත්තේ. ඊළඟට දේශනා කරනවා මේ ක්‍රෝධ අකෝධූපායාසං. ක්‍රෝධ උපායාසය කියන්නේ ක්‍රෝධ වෛර ආදිය ඇති නොකරගෙන සිටීමෙන් තමයි ක්‍රෝධ වෛර ප්‍රහාණය කළ යුත්තේ. ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මම යම් ක්ලේශයක් නිසා ක්‍රෝධ වෛර හටගන්නවාද මම මේ කෙලෙස් නැසන්නයි මම මේ ප්‍රතිපදාවට බැස්සේ. මම බැරි වෙලාවත් මේ ක්‍රෝධ වෛරයෙන් යුක්ත වුණොත් ඉස්සලාම හෘද සාක්ෂිය මට චෝදනා කරනවා. ඊළඟට නුවණැති සත්පුරුෂයන් ගරහනවා. නුවණැති සත්පුරුෂයන් ගරහනවා. ඔබට ලැජ්ජ නැද්ද? ඔබ මේ අනුන්ට ක්‍රෝධ කරන්නේ, වෛර බඳන් ඉන්නේ. ඔබට ලැජ්ජ නැද්ද කියලා ගරහනවා. එහෙම ගරහනකට මොකද වෙන්නේ? Tamante ලැජ්ජාව කටගන්නේ නැද්ද? ලැජ්ජාව කටගන්නවා. ඊළඟට ක්‍රෝධ වෛර කරන හේතුවෙන් මොකද වෙන්නේ? මරණින් මත්තේ දුගතිය උපදිනවා. දුගතිය උපදිනවා. මේම දැකලා මේ ක්‍රෝධ වෛර කිරීම නිසා ඇති වෙන ප්‍රශ්න කල්ප ගණන් යනවනේ. මේ ක්‍රෝධ වෛර ප්‍රශ්න කල්ප ගණන් මේ සත්වයන්ගේ ජීවිතවලට යනවා. දැන් අර කාලියක් ඉන්නේගේ කතාවනේ. මේ වෛරේ ගියේ කල්ප ගණන් ගියේ දුර. ඉතින් මේ නිසා මේ ක්‍රෝධ වෛරය තමන්ගේ ධර්ම මාර්ගයට ඇති විශාල බාධාවක්, නීවරණයක්, ක්ලේශයක් බවට යා හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන මේ ක්‍රෝධ කිරීමෙන්, වෛර කිරීමෙන් මං විශාල කරදරයකට භාජනය වෙනවා නේද? එහෙනම් මට මේ කරදරෙන් අත් මිදෙන්න තියෙන්නේ ක්‍රෝධ නොකිරීමෙන්, වෛර නොකිරීමෙන් කියලා ඒකේ නා නුවණින් කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ නුවණින් කල්පනා කරන්න පටන් ගන්නකොට ක්‍රෝධ නොකිරීම උපකාර කරගෙන තමයි අර ක්‍රෝධ කිරීම, වෛර කිරීම ඔක්කොම ප්‍රහාණය කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අනතිමානං නිස්සාය අතිමානෝ පහතම්බෝ. නිහතමානී බව තුළ පිහිටලා තමයි ඔව් මාන්නය දුරු කළ යුත්තේ. එහෙනම් මාන්නය කියලා කියන්නේ දුරු කළ යුතු එකක්. අතිමාන්නය කියන්නේ දුරු කළ යුතු එකක්. අපි අහලා තිනු ඉස්සර අපේ වංශික හාමුදුරුවෝ කියනවා, මානෝ මක්කටෝ හෝති, අතිමානෝ කුක්කුරෝ. මාන්නය ඇති වුණොත් ඒ මාන්නය ඇති කරගෙන යා රිලවෙක් වෙනවා කියනවා, වඳුරෙක් වෙනවා. අතිමාන්නය ඇති වෙච්ච කෙනා බල්ලෙක් වෙනවා කියනවා. එහෙනම් මාන්නය කියන එක ප්‍රහාණය කළ යුතු දෙයක්. මාන්නය ප්‍රහාණය කරන්න උදව් කරගන්නේ කුමක්ද? නිහතමානී බව. එතකොට ආර්ය ශ්‍රාවකයා මෙහෙම හිතනවා, මේ මාන්නය කියලා කියන්නේ, අතිමාන්නය කියන්නේ ක්ලේශයක්. යම් ක්ලේශයන්ගෙන් අතිමාන්නය හටගන්නවාද, ඒ කෙලෙසුන් ප්‍රහාණය කිරීම පිණිසයි මා මේ ප්‍රතිපදාවට බැසගත්තේ. මේ ප්‍රතිපදාවට බැසගත්තේ අතිමානය යම් කෙලෙසුන්ගෙන් හටගන්නවාද, ඒ කෙලෙස් ප්‍රහාණය කිරීමටයි. ඊට පස්සේ මේකන නුවණින් කල්පනා කරන, මම අතිමානය යුක්ත වුණොත් මාගේ හෘද සාක්ෂිය මට චෝදනා කරනවා. එයාට චෝදනා කරනවා, එයාගේ හෘද සාක්ෂිය නුඹ බලාපන් පුහු මාන්නකින් නුඹ වාසය කරන, නුඹ හිතනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියලා හිත හිතා නුඹ ඒ තුලින්ම මාන්නයකට පත් වෙන, නුඹට ලැජ්ජ නැද්ද කියලා මොකද වෙන්නේ? තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට චෝදනා කරනවා. ඊළඟට නුවණැති සත්පුරුෂයන් තමන්ට ගරහනවා, මේ ඔයා මෙච්චර ගුණ ධර්ම පුරුදු කරන ඇයි ඔයාට ඔච්චර මාන්නේ? තමන්ටම ගරහනවා. එතකොට තමන්ට ලැජ්ජාවක් ඇති වෙනවා. ඊළඟට මේක තියෙනවා, කායස්ස බේදා පරම්මරණ දුග්ගති පාටිකංකා අතිමාන පච්චය. ඒ මාන්නේ හේතුවෙන් ලැබෙන්නේ කුමක්ද? මරණින් මත්තේ දුගතියයි. ඔන්න නුවණින් යා කල්පනා කරනවා, මේ මාන්නේ කියන්නේ ක්ලේශයක්. මේ මාන්නේ කියන්නේ තමන්ගේ ධර්ම මාර්ගයට ඇති විශාල බාධාවක්. මේ නිසා මම මේ මාන්නේ ප්‍රහාණය කරන්න ඕනේ. කුමක පිහිටලාද? නියතමානී බව තුළ පිහිටලා. නැත්තම් මේ මාන්නේ නිසා අනේක කරදර කම්කටොළු වලට මට භාජනය වෙන්න වෙනවා. එහෙම හිතලා යා නියතමානී බව තුල පිහිටා අතිමාන්නේ දුරු කරන්න ඕනේ. එතකොට මේ මෙහෙම කියලා පෝතලීට කියන පෝතලී, මෙන්න මේ කරුණු අට තමයි දැන් මේ විස්තර කළේ මේ විහාර සමුච්ඡේදනයේ පිණිස. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියන, හැබැයි මේක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ නැහැ කියන, සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ නැහැ කියන. එතකොට අහනවා පෝතලී, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ සම්පූර්ණයෙන්ම මේ විහාර සමුච්ඡේදනයේ ප්‍රහාණය වෙන්නේ කොතනද, කොහොමද? එහෙනම් ඔන්න මං කියා දෙන්නම් අහගන්න කියලා හරි ලස්සනට උන්වහන්සේ පෙන්වා දෙනවා මේ කාමයෙහි ආදීනව ගැන උපමා වගයක්. උපමා වගයක් කියනවා, මේ ගෘහපතිය බඩගින්නි ගොඩාක් බඩගින්නින් පිපාසින් දුර්වල වෙච්ච බල්ලෙක් ඉන්නවා. මේ බල්ලා මස් කඩයක් අයිනේ ගැවසෙනවා. ගැවසෙනකොට ඒ මස් කපන මිනිසෙක් මස් හූරපු යාන්තම් ලීතවරුච්ච ලී රහ විතරක් තියෙන ඇටයක් අර බල්ලා දෙසට වීසි කරනවා. එතකොට මේ බල්ලා මොකද කරන්නේ? ඒක කටින් අරගෙන ගිහිල්ලා ඒක පුළුවන් තරම් ලෙව කනවා, හපනවා, හපනවා, හපනවා. එතකොට අහනවා මේ ගෘහපතිය, මේ බල්ලාගේ බඩ පිරේවිද? බල්ලාගේ කුසගින්න නිවේවිද? තේන ස්වාමිනී, බල්ලාගේ කුසගින්න නිවෙන්නේ නැහැ. ඇයි ඒ කියලා අහනවා. ඒක කටුවක් මිසක් මාස් නැහැ කියනවා. එතකොට කියන ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා කාමයේ ගැන හිතන්නේ ওই විදියටයි. කාමයේ කියන්නේ මොනවද? ඔව්, ප්‍රියමනාප සිත ඇදී යන රූප. ඔව්, ප්‍රියමනාප ශබ්ද. ප්‍රියමනාප චිත්තාකර්ෂණීය වූ සුවඳ. ප්‍රියමනාප සිත ඇදී යන රස. ප්‍රියමනාප ඔව් සිත පැහැර ගන්නා පහස. මේවට කියන්නේ කාමයේ. මේවා මොනවා වගේද? මස්ලේ නැති යට බලුලිය කන්නේ, කුස් පිරුමක් ආහාරක් නොලැබෙන්නේ. එතකොට මස්ලේ නැති යටයක් වගේ කියනවා ඒක. ඒ කාමය. ඒ කවුද මේ විදිහට කල්පනා කරන්නේ? ආර්ය ශ්‍රාවකයා. අට්ටි කංකලූපමා කාමා වුත්තා භගවතා. එයා හිතනවා භාග්‍යතුන් වහන්සේ තමයි මේ කාමයන්ට දේශනා කළේ මස්ලේ නැති ඇට කෑල්ල වගේ කියලා. බහු දුක්ඛ බහු උපායාස, බොහෝ දුක් තියෙනවා, බොහෝ පීඩා තියෙනවා. ආදීනවෝ එත් බියෝ, මෙහි කරදර ගොඩාක් තියෙනවා. මේ විදිහට කල්පනා කරනකොට අර කාමේ මේ බල්ලෙක් ලිව කකා ඉන්න මස් නැති ඇට කෑල්ලක් වගේ කියලා කාමයේ කිරීමයාගේ තියෙන ආසාව මොකද වෙන්නේ? ප්‍රහාණය වෙලා සිත ඒකාග්‍ර වෙලා උපේක්ෂාවටපත් වෙනවා. එතන තමයි සියලුම ලෝකාමිසය ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා කියනවා. ඒ කියන්නේ මෙයා සම්මා සමාධියේ පිහිටනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා පොතලියේ ගිජුලිහිණියෙක් ඉන්නවා, උකුස්සෙක් ඉන්නවා. එතකොට මේ උකුස්සා මස් කැටියක් අරගෙන අහස යනවා. එතකොට අනිත් උකුස්සෝ ගිජුලිහිණිය මොකද වෙන්නේ? අර උකුස්සා පස්සේ පන්නනවා. පන්නන්නේ කුමක් තියෙන කන්ද? ආර මස් කැටිය ඒ සතා ළඟ තියෙන කම්ම පන්නනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙයා මොකද කරන්න ඕනේ? මෙයා තමන්ට ආදරයක් තියෙනවා නම් ආර කටින් දැහැගෙන ඉන්න මස් කැටිය අතාරින්න ඕනේ. අතරේගම පැන්නිල්ල නවතිනවා. මේ වගේ එයා මේක අල්ලගෙන හිටියෙත් එක්ක මරණයටපත් වෙනවා, නැත්නම් මාරාන්තික දුකටපත් වෙන. බුදුරජාණන් වහන්සේ වදාළ කාමයක් මේ වගේ කියනවා. මංස පේසු උපමා කාම. කාමයේ ඔව් මස් කැටියක් උපමා කරගෙන තියෙනවා. මේ ගිජුලිහිණියක් ගත්තු ගිජුලිහිණියෙක් උකුස්සෙක් තුඩින් ඩහගත්තු මස් කැටියක් වගේ කියනවා. මොකද ඒකත් එක්ක තමයි ඔක්කොම ප්‍රශ්න, කරදර, අරුබුද සියල්ලම තියෙන්නේ කාමිත් එක්ක. ඉතින් ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ භාග්‍යවතුන් වහන්සේ මේක මස් කැටියකට උපමා කරලා තියෙන්නේ, බොහෝ දුක් ආදීනව තියෙන දෙයක් කියලා. ඒ නිසා මේ ගැන ඒ විදිහට නොනින් මෙනෙහි කළා. මොකද කරන්නේ? සිත ඔව් කාමයන් කෙරේ නොවැළිලා සිත උපේක්ෂාවට පත්වලා ඒකාග්‍ර වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර කාමයට බැඳිච්ච සිත සම්පූර්ණයෙන්ම කාමෙන් නිදහස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමය ගැන. ආදිත්තං තිනුක්කං ආදාය පටිවාතං ගච්ඡෙය්‍ය. ගිනිගත්තු ඔළුවත්තක්. ඔළුවත්තක් අරගෙන ගිනිගත්තු එයා මේ තමන්ගේ පැත්තට එන වාතයේ ඉදිරියේ ගිනිගත් මේ ඔළුවත්ත තමන් ඉස්සරෙන් අල්ලගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? ඒකෙන් තමන්ගේ අත්පා, තමන්ගේ ශරීරෙමයි පිලිස්සෙන්නේ. එතකොට මේකෙන් බේරෙන්න මොකක්ද යා කරන්න ඕනේ? ඒ ඔළුවත්ත අතාරින්න ඕනේ. අන්න ඒ වගේ තමයි කාමය ගැන දකින්නේ කවුද? ආර්ය ශ්‍රාවකයා හිතනවා තිනුක්කූපමා කාමා උත්තා භගවතා භාග්‍යතුන් වහන්සේ මේ කාමයන් දේශනා කළේ ගිනිගත්තු හුළුවත්තක් වගේ කියලා. මේක බොහෝ කරදර පීඩා තියෙන දෙයක් කියලා. ඒ නිසා මේකේ ආදීනව මෙනෙහි කළා, කාමයන්ගේ ආදීනව මෙනෙහි කළා, සිත කාමයන්ගෙන් බැහැර කළා, සිත ඒකාග්‍ර කරගන්නවා. එතකොට කාමයන් එතන නිරුද්ධ වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගෘහපතිය සැපසේ ජීවත් වෙන්න කැමති දුකට අකමැති මැරෙන්න අසතුට පුද්ගලයෙක් පාර යනවා. එහෙම යනකොට මේ ලොකු ගිනි අඟුරුවලක් ඈත තියෙනවා. මිනිස්සු දෙන්නෙක් බලවත් මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා මේ පුද්ගලයාගේ අත් දෙකයි කකුල් දෙකයි අල්ලගෙන අර ගිනි අඟුරුවලට දාන්න ගෙනියනවා. දැන් මෙයා ගිනි අඟුරුවලේ තාම වැටිලා නැහැ. ගිනි අඟුරුවලේ දාන්න ගෙනියනකොට මෙයා මොකද්ද කියන්නේ? හා දාපන් මටත් මේක ටේස්ට් කරලා බලන්න ඕන කියනවාද? නෑ. මොකද හේතුව? එයා දන්නවා මේ ගිනි අඟුරු වලට මං වැටුනොත් මං විශාල කරදරයකට පත් වෙනවා කියලා දන්නවා. එයා මොකද කරන්නේ? දඟලනවා. එයා අත් දෙකයි කකුල් දෙකයි මෙයා දින්න අල්ලගෙන සිටිද්දි මෙයා දඟලනවා මට යන්න බෑ කියලා. මොකද එයා දකිනවා මේක වැටුනොත් එක්ක මැරෙනවා, එක්ක මාරාන්තික පීඩනයකට පත් වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කරනවා අංගාරකාසූපමා කාමා වුත්තා භගවතා භාග්‍යතුන් වහන්සේ මේ කාමයේ දේශනා කළේ ගිනි අඟුරු ගොඩකටයි. මේ ගිනි අඟුරු ගොඩේ වැටිලා විඳවන්න කැමති නෑ යා. නූන තියෙන කෙනා, නූන තියෙන කෙනා කැමති ගිනි අඟුරු ගොඩින් බේරෙන්නයි. නූන තියෙන කෙනා හිතනවා බහුදුක්ඛ බයපායස. බුදුරජාණන් වහන්සේ වදාළේ බොහෝ දුක් පීඩා තියෙන, බොහෝ කරදර තියෙන එකක්. ආදීනෝ ඉත්ථ බීව මේ බොහොම ආදීනම තියෙනවා, නරක ප්‍රතිඵල තියෙනවා. මේක නෝනෙන් මෙනෙහි කරනකොට කාමයේ කෙරෙහි තියෙන සිත මොකද වෙන්නේ? කාමයන්ගෙන් බැහැර වෙලා සිත ඒකාග්‍රතාවයට පත් වෙලා උපේක්ෂාවට පත් වෙනවා. කාමයන්ට සිතේ තියෙනල්ම නිරුද්ධ වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගෘහපතිය මිනිස්සෙක් අනුන්ගෙන් ඉල්ලගෙන අනුන්ගෙන් කරත්තයක් ඉල්ල ගන්නවා, ඇඳුනුත් ඉල්ල ගන්නවා, ලස්සන මැණික් මාලෙකුත් ඉල්ල ගන්නවා. ඉල්ලගෙන දැන් මොකද කරන්නේ? මෙයා මාවතේ ගමන් කරනවා, පාරේ යනවා. අනුන්ගේ කරත්තෙක, අනුන්ගේ ඇඳුම් ඇඳගෙන, අනුන්ගේ මැණික් මාලයක් දාගෙන යනවා. යනකට මිනිස්සු කියන මෙයා දැකලා හප්පේ බලාපල් අර පුරුෂයා මහා ධනවත් කෙනෙක්, මහා පින්වත් කෙනෙක්. එතකොට අර ඉල්ලගත් මිනිස්සයා ඉස්සරහට එනවා. ඇවිල්ලා කියනවා කො දීපං බැහැපං කරත්ති බහිනවා. දීපං මාලි ගන්නවා, දීපං ඇඳු ගන්නවා. දැන් අර පුද්ගලයාට කිසිම දෙයක් නැහැ, අමුඩි විතරයි. විශාල කරදරයක වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ වගේ බලාපොරොත්තු නැති වෙලාවක අහිමි වෙලා යන දියක් තමන්ට, තමන් සතුටුවේ ඉන්න යමකින්ද, තමන් ආඩම්බර වෙලා ලෝකෙට පෙන්න ඉන්න යමකින්ද, ඒදි තමන් හිතපු නැති වෙලාවේ තමන්ට අහිමි වෙනවා. මේක තමයි කාමයේ තියෙන ලක්ෂණය. යාචිත්ත කූපමා කාමා උත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා ආදීනෝ එත් බියෝ. මේ කාමයන් ගැන බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්නේ යාචිත කූපමා, ඉල්ලාගත්තු දෙයක්, අනුන්ගෙන් ඉල්ලාගත්තු දෙයක් වගේ. මේ කාමය බොහෝ දුක් ඇති, බොහෝ පීඩා ඇති, බොහෝ නරක ප්‍රතිඵල ඇති දෙයක්. ඉතින් මේ කාමයන්ගේ ආදීනෝ දැකලා නුවණ තියෙන කෙනා මොකද කරන්නේ? ඒ කාමයන් කෙරෙහි සිත විරක්ත කරගන්න, නොවැළෙන ස්වභාවයට පත් කරගන්න. මොකද වෙන්නේ? ඒ කෙනාගේ සිත උපේක්ෂාවට පත් වෙලා උපේක්ෂාව තුළ ඒකාග්‍ර වෙනවා, කාමයන්ගෙන් සිත නිදහස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් කියනවා. ගෘහපතිය පුද්ගලික බඩගින්නේ යනවා. යනකොට ඌට පේනවා ගහක ගෙඩි, මොහු මේ ගෙඩි කන්න මේ ගහට නගිනවා. නගිනකොට නගල ගහේ ගෙඩි කකා එන්න. ඉන්නකොට පොරවක් අරගෙන තව මිනිස්සෙක් එනවා ගස් නගින්න බැරි. එයා ඇවිල්ලා මොකද කරන්නේ? අර ගහ කපන්න පටන් ගන්නවා. දැන් මේ කෙනා ගහේ ගෙඩික කයින්න කෙනා මොකද්ද කරන්න ඕනේ? එයා තමන් කන එක නවත්තලා ඉක්මනට ගයින් බැහැ ගන්න ඕනේ. රුක්ක පලූපමා කාමාවුත්තා භගවතා භාග්‍යවතුන් වහන්සේ වදාළේ ගහේ ගෙඩි වගේ කිව්වා කාමී. ඒ ගහේ ගෙඩි කඩ කඩ ඉන්න කෙනා ඒ කඩ කඩ ඉඳිදී ඊළඟ එක්කින ඇවිල්ලා ගහ කපන වගේ එකකට තමයි කිව්වා මනුෂ්‍යයන් නිතර මෝන දෙන්නේ. මේක නුවණින් කල්පනා කළා නුවණින් දැකලා යම් උපේක්ෂාවක සිත පිහිටනවාද ඒ උපේක්ෂාව සිත පිහිටවනවා කිව්වා ආර්ය ශ්‍රාවකයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව උපමාවක් පෙන්වා දෙනවා. මේ මනුෂ්‍යයා දකිනවා සිහිනයක්. සිහිනයක් දකිනවා රමණීය ආරාම, රමණීය වනාන්තර, රමණීය වැව්පොකුණු. මෙයා හරි සුන්දරින් ගීතයක් ගායනා කර මෙයා නාමයේ සුන්දර පරිසරය. යනකට එකපාරට මේ ඇහැරෙනවා. ඇහැරුණාම කිසිවක් නැහැ. ඒ වගේ කියනවා මේ කාමයේ. මේ නිසා කියන ගෘහපති මේ නිසා මේ උපේක්ෂාවම ඔහු බලවත් කරලා අනුත්තරං උපේක්ඛා සති පාරිසුද්ධින් ආගම්ම. එයා පැමිණෙනවා සම්මා සමාධිය තුළ හතරවෙනි ධානයේ දක්වා. දැන් අර උපේක්ෂාව පටන් ගන්න ඉස්සෙල්ලා කාමයන්ගෙන් මිදිලා චිත්ත සමාධියකට එන්නයි. ඊට පස්සේ මේ කාමයන්ගේ ආදීනව මෙනෙහි කර කර ඇතිවන චිත්ත සමාධිය දියුණු කරනවා. දියුණු කළා ඒක අනුත්තර උපේක්ෂාව බවට පත් කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? අනුත්තරං උපේක්ඛා සති පාරිසුද්ධින් ආගම්ම. ඒ කියන්නේ හතරවෙනි ධ්‍යානයට හිත දියුණු කළා අනේක විಹಿತං පුබ්බේ නිවාසං අනුස්සරති. තමන් පෙර ජීවිතයේ ගත කරපු ආකාරය ගැන නොනින් මෙනෙහි කරනවා. එතකොට යාට ලැබෙනව මොන ඥානේද? පුබ්බේ නිවාසානුසති ඥානෙන්. ඊට පස්සේ මේ උපේක්ඛා සති පාරිසුද්ධෙන් යුක්ත කෙනා දිවසින් චුතූපපාත ඥානෙ ඇති කරගන්නවා. කර්මානුරූපෝ සත්වයන් චුත වෙන ආකාරයන්, කර්මානුරූපව උපදින ආකාරයන්. මේ සත්‍යං හීන ප්‍රනීත සුගති දුගතිවල උපදින ආකාරය ගැන දකිනවා. ඒ ඔහුගේ චුතූපපාත ඥානය. ඊළඟට ආර්ය ශ්‍රාවකයා මේ අනුත්තර උපේක්ෂා සතිපාරිසුද්ධියට පැමිණිලා කාමාසව, භවාසව, අවිජ්ජාසව කියන ආශ්‍රවයන් ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කරලා නිකෙලෙස් බවට පත් වෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා ගෘහපතිය මෙන්න මෙපමණකින් මේ ආර්ය විනය තුල සියලුම කරදර කෙලෙස් සියලු බාධා සම්පූර්ණයෙන්ම සමුච්ඡේදනය කරනවා. දැන් කලින් ඔහු ගෘහ ජීවිතේ බාධා වලට තමයි විවහාර කිව්වේ. ගෘහ ජීවිතේ බාධා සමුච්ඡේදනය කිරීම පිණිස ඔහු මොකද කළේ? අර දරුවන්ට දීපල වස්තුව බාර දුන්නා, ලැබෙන දියක් කාලා හිටියා. ඔහු හිතුවා ඒකෙන් ඔහු සම්පූර්ණයෙන්ම නිදහස් වුණා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ තමයි පෙන්වා දුන්නේ මේ ආර්ය විනයෙහි. ආර්ය විනය කියන්නේ මොකද්ද? බුද්ධ ශාසනයේ මේ සියලුම ආකාර බාධා ප්‍රහාණය වෙන අයුරු දේශනා කළක ඕම් ඔය විදිහටයි සර්ව සම්පූර්ණ විදිහටම මේ විවහාර සමුච්ඡේදනේ වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ ඉතින් ගෘහපතිය දැන් ඔබට ඔය වගේ මේ විවහාර සමුච්ඡේදනයක් වුණාද කියලා බුදුරජාන් වහන්සේ අර කාගෙන්ද අහන්නේ? පෝතලියකින් ඇහුවා. එතකොට පෝතලිය කියනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපට අහලකටවත් මේ தත්ත්වයට එන්න බැරුව ගියා. අපි කලින් විවිධ වැරදි මතව දරාගෙන අපි මේ දන්නවා කියලා හිතන් හිටියා. අපි නොදැනම තමයි මේ දන්නාය අනුභව කළ යුතු දානමාන අපි අනුභව කළේ. ඒ කිව්වේ දැන් මෙයා මේ සමාජයට ප්‍රසිද්ධ කරන්නේ මම විවාහ සමුච්ඡේදනය කළා, මම ගෘහ ජීවිතයේ බාධා සින්දා කියලා. එතකොට ගෙවල් වලින් දානවලට ආරාධනා කරනවා. ඒ ආරාධනා කරන්නේ මේ ගෘහ ජීවිතයේ සියලු බාධා සිඳපු එක්කෙනෙකුට දාන දෙන්න ඕන කියලා. ඉතින් කියන අපි මේ නොදැනමයි දැනගත්තු අය වැළඳිය යුතු දානි අපි වැළඳිනේ. ඊළඟට අපි නොදැනමයි දැන සිටිය යුතු අය සිටිය යුතු ආසනවල අපි ඉඳගත්තේ. ඒ නිසා ස්වාමීනි දැන් අපි නොදන්නකම හැටියටම දන්නවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි ඒ නිසා අපි නොදන්නා අය හැටියට සිටගෙනයි දැන් දන්නා අයට දාන මානාදිය දෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේගේ මේ කාරණා නිසා දැන් අපි නොදන්නා දේ නොදන්නා අය හැටියට තේරුම් ගත්තා. නොදන්නා කෙනෙක් අනුභව කරන හැටියට දැන් නොදන්නා විදිහටම කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මම දැන් දැනගෙනම දැනගත්තු අයට දෙන්න දානි මන් දෙන්න දන්නවා. දැනගෙනම දැනගත්තු අය වාඩි වෙතු ආසන පනවන්න බං දන්නවා. භාග්‍යතුන් වහන්සේ මට ඒ දැනුම ලබා දුන්න ශ්‍රමණයන් වහන්සේලා කෙරෙහි. එයි මේ කවුරු ගැනද කියා දුන්නේ? ආර්ය ශ්‍රාවකයා ගැනනේ. කියන ශ්‍රමණයන් වහන්සේලා කෙරෙහි මට ශ්‍රමණ ප්‍රේමය ඇති කළා. අජනේසි වතමේ බන්තේ භගවා සමනේසු සමන ප්‍රේමං. ශ්‍රමණයන් වහන්සේලා කෙරෙහි ශ්‍රමණ ප්‍රේමය ඇති කළා. සමනේසු සමන ප්‍රසාදං. ශ්‍රමණයන් වහන්සේලා කෙරෙහි ශ්‍රමණ ප්‍රසාදය ඇති කළා. සමනේසු සමන ගාරවං. ශ්‍රමණයන් වහන්සේලා කෙරෙහි ශ්‍රමණ ගෞරවය ඇති කළ දුන්න. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රකාශ කරද්දී ඒ උන්වහන්සේගේ එකල වැඩ සිටි ආරි ශ්‍රාවකයන් කොයිතරම් පාරිශුද්ධද කියලා පිරිසට හිතාගන්න පහසුවීම පුළුවන් කියලා මේ පෝතලිය කියනවා. අභික්කන්තම් බන්තේ ස්වාමීනි ඉතාමත් මනහරයි. අභික්කන්තම් බන්තේ ස්වාමීනි ඉතාමත්ම මනහරයි. සේයතාපි බන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය. ස්වාමීනි යටට හරවා තිබූ දෙයක් උඩ පැත්තට හරවල දුන්නා වගේ. පටිච්චන්නං වා විවරේය. වැසූ තිබූ දෙයක් විවෘත කළා වගේ. මූලස්වා මග්ගං ආචික්කේය. මම් මුලා වූ කෙනෙකුට යහපත් මාර්ගය පෙන්වා වගේ. අන්ධකාරේවා තේල පජ්ජෝතන් දහරේය. ඔව් අන්ධකාරේ යනායට ඔව් චක්කුමන්ත රූපාණි දක්කින්ති ඉති ඇස්සත්තෝ රූප දකිත්වායි. අඳුරේ යනායට තෙල් පහන් දරනවා වගේ. මේ වගේ භාග්‍යතුන් වහන්සේ අනේක ප්‍රකාරයෙන් ධර්මයේ දේශනා කළා. ඒසාහම් බන්තේ භගවන්තං සරණං ගච්ඡාමි. ඉතින් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම සරණ යමි. ධම්මංච භික්ඛු සංඝංච. ධර්මයත් සංගයා උපාසකම් මම් භගවා ධාරේතු අජ්ජතග්ගේ පානපේතං සරණං ගතං. භාග්‍යතුන් වහන්සේ අදපටන් දිවි හිමියන් සරණ ගිය උපාසකයෙකු ලෙස දරා ගන්නාසේක්වා. දැන් සරණ ගිය කොහොමද ඔහු? බුදුරජාණන් වහන්සේවයි සරණ ගියේ. ධර්මය සරණ ගියා. ශ්‍රාවක සංඝයා දැන් මේ සූත්‍රය තුලේ තිසරණෙම නැද්ද? තියෙනවනේ. අයි ශාස්ත්‍රඥ වහන්සේ ඉන්නෝ. ඒ ශාස්ත්‍රඥ වහන්සේ තමයි ධර්මය දේශනා කරන්නේ. ඒ ධර්මයේ ශ්‍රාවකයන් මෙනෙහි කරන ආකාරය මේ දේශනාවේ තියෙනවා. ඒ කියන්නේ ඒ ධර්මයේ පිළිසරණ කරගන්න ආයුරු. ඒ පිළිසරණ කරගන්නා වූ ශ්‍රාවකයා ඒ ධර්මයේ පිළිසරණ කර ගැනීම තුළ ඒ ශ්‍රාවකයා ලබන දියුණුවත් මේ දේශනාවේ තියෙනවා. එතකොට මේ කාරණා දැනගෙන තමයි තෙරුවන් සරණ ගියේ මේ පෝතලි ගෘහපතියා. ඊර්වසි මහ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. දැන් එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ සරණ යාම අවබෝධයෙන් නොකළොත් පින් කරගන්න හම්බ වෙන්නේ නැහැ. අපි දන්නවා සමහර අවස්ථාවලදී දැන් ඔබ දහම් වැරසිතාකට යනවා ධර්ම ඉගෙන ගන්නවා කියමු. මේ තෙරුවන් සරණ ගියම කියන මොකටද උච්චර ඉගෙන ගන්න මොනවට යනවාද? මොනවද ඉගෙන ගන්න කියන්නේ අහන්නේ නැද්ද? එතන මේ එතකොට ඔහු සරණ ගිහිල්ලා නැහැ. එහෙනම් ඔවුන් කියන්නේ නිකම්ම කියන්නම් වලට ගිරා භාෂාව. ඒ කියන්නේ ගිරව අවබෝධයක් ඇතුව වචන කතා කරන්නේ නැහැ. ඇහිච්ච දේ කියනවා. ඉතින් ඒ වගේ සරණ අපවිත්‍ර වුණාම යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. පහය මානුසං දේහං දේවකායං පරිපූර්යස්සන්ති. එතකොට බුදුරජාණන් වහන්සේව ධර්මයේ සංඝයා සරණ ගියාද ඔවුන් අපායට යන්නේ නැහැ. මිනිස් දේහය අත්තරිනකොට සුගති උපදිනවා. එහෙනම් ඒකට අපවිත්‍ර නොවු සරණක් ඕනි. මේ සරණ අපවිත්‍රනේ. අපවිත්‍ර සරණකින් කිසිවක් ලබන්න බෑ. අපවිත්‍ර සරණත් තුළ පිහිටා සිටින්න පුළුවන්ද? බෑනේ. සරණ තුළ පිහිටා සිටීම තමයි මේකේ මූල ආරම්භය. ඒකනේ දැන් මුල් කාලෙම තිබුණා සරණාගමන උපසම්පදා. බුදුරජාණන් වහන්සේ අර 69ක් මේ රහතන් වහන්සේලා ධර්මචාරිකාවේ පිටත් කළාට පස්සේ ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ඒ පැවිදි වෙන්න කැමතිය එක්කගෙන එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ නෑ මේක එක්කගෙන ඉන්න එපා කරදර ඒ තැන්වලම පැවිදි කරන්න උපසම්පදා කරන්න කිව්වා. ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කොහොමද අපි මේක කරන්න කියලා ඇවා. කිව්වා මම හිසරවුල් බාලයා උකුටියෙන් ඉඳගෙන වැඳගෙන එයා තුන්වරක් තෙරුවන් සරණ ගියාම එපමණකින් ඔහු පැවිදි වූයේ දෙවේයි උපසම්පදා වූයේ දෙවේයි. එතකොට ඒ සරණ තුල පිහිටා තමයි ඔහු ධර්මයේ හැසිරුණේ. අද ඒ සරණ කතාව අද සරණ කතාවනේ. අද උසස් කොට සලකන්නේ සරණ නෙමෙයි සීලයයි. සීලේ සීල්පද කීම විතරයි. දැන් සීල්පද ආරක්ෂා වෙන්න නම් අඩු ගණනේ ඒ කුමක් සඳහාද සීලේ තියෙන්නේ කියන එක හොඳට පැහැදිලිව මේ පෝතලී සූත්‍රයෙන් පෙන්නුම් කරලා දෙනවා. මොන විදිහේ තමාගේ හෘද සාක්ෂිය තමාට චෝදනා නොකිරීමට නූනති සත්පුරුෂයන්ගෙන් ගර්හා නොලැබීමට සුගතිය ඉපදීමට තමයි මේ මාර්ගයේ තියෙන්නේ. අයි දැන් මේ ඒ කරා පැමුණුනොත් මොකද වෙන්නේ? තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට චෝදනා කරන නූනති සත්පුරුෂයන්ගෙන් ගර්හා ලැබෙනවා සුගතිය අහිමි වෙනවා. ඉතින් මේ නිසා මේ සියලු දේ පාදලා දෙන්නේ සරණ විසින්. දැන් මේක බලන මේ පොතලිය ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ එහෙනම් මමත් දැන් මම ප්‍රාණඝාතයෙන් වළකිනවා මම සොරකම් වළකිනවා කිය කී විස්තර කරන්න ගියේ නෑ. ඔහු මොකද්ද කළේ? බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, ශ්‍රාවක සංඝයේ සරණ ගිහින් ආර්ය ශ්‍රාවකෙක් වුණා. ගෘහස්ථ ආර්ය ශ්‍රාවකෙක් වුණා, උපාසකෙක් වුණා. ඊර්වසේ උපාසකයා වුණේ යමක් සඳහාද? ඒක ඔහු ඒ වගකීම ඔහු දරා ගන්නවා. ඊට පස්සේ ඔහු එහෙ වෙනුවෙන් යම්කිසි කැපවීමක් කරනවා. එතකොට ඔහුට ඒකේ පිළිසරණක් තියෙනවා. අන්න ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකී බොහෝ පිරිසක් මේ සසරෙන් දුගතියෙන් බේරිලා සුගතිය ආරක්ෂා වෙලා මේ නිවන් මඟ තුලට බැසගත්තේ. ඉතින් ඒ නිසා අපටත් අවබෝධයෙන්ම තෙරුවන් සරණ යන්නට මේ සියලුම පින් අපටද ඒකාන්තයෙන් මේ උතුම් ධර්මයේ උපකාර වේවා. සාදු. සාදු.